بسم الله الرحمن الرحيم أبرمت ديانمت أسمسم كرنانمت الله كي نامين قل هو الله أحد الله الصمد لم يلد ولم يولد ولم يكن له كفوا أحد نبي وريانمي පවසව. ඔහු අල්ලාහ් ඒකයකි. අල්ලාහ් මමන ලද්දන් විසින් නිරතුරුව පතනු ලබන්නාය. ඔහු කිසිවෙකු බිහි නොකළේය. තවද ඔහු බිහි කළ නොලැබුවේය. තවද ඔහුට සමාන කිසිවෙකු නොමැත.